Hallelujah. In the book of Luke, chapter 8, Luke Subaranchi Ataveni Parichedi Abiperlagamu, we see there the disciples of Jesus in verse 9 says, the disciple asked him, saying, what might be this parable? නමෙනි පදයේ කියන උන්වහන්සේ ගෝලයන්ගේ මේ උපමාව කුමක්දයි උන්වහන්සේගෙන් ඇසුවෝය. Now Jesus has said given the parable of the sower. But now the disciples asking Jesus what is the meaning of this parable? උන්වහන්සේ උපමාවක් ගැන කතා කරා දැන් ගෝලයන් අසනවා මේ උපමාවේ අර්ථය කුමක්ද කියලා. The multitudes have gone and the disciples are with Jesus. සමුයන් ගිහිල්ලා තිබ්බා දැන් ගෝලයන් උන්වහන්සේ සමග සිටපු And notice what Jesus said. He said, unto you. Who is he speaking to? The disciples. Unto you, it is given to know the mysteries of the kingdom of God. But to others in parables. Unvahanse metana ounta avadane denawa kaanta da meka kiyanne kiyala. Samuyan gila thibba golayanta kiyana daweni pade. Unvahanse ounta kiyana seka deviyan wahansege rahajye rahas danaganeema නුබලාට දී තිබේ නමුත් දකිමින් නොදක්නා පිණිස අසමින් තේරුම් නොගන්නා පිණිස It says that unto you to the disciples is given the mysteries of the kingdom of God hallelujah දෙවියන් වහන්සේ කියලා කියනවා දෙවියන් වහන්සේ රාජ්‍යයේ රහස් දැන ගැනීම ගෝලයන්ට දී තිබෙන බව Now what is a mystery මොකද්ද මේ රහසක් කියලා කියන්නේ A mystery is something that is hidden in the natural රහසක් කියන්නේ සොබහතලේ සැඟවුණු දෙයක් but to the disciples there's no mysteries hallelujah නමුත් ගෝලයන්ට මේකේ කිසිම රහසක් නැත hallelujah hallelujah so it is saying that to us disciples there is no mystery in the word of god hallelujah ඒ නිසා ගෝලයන් වන අපිට දෙවියන් වහන්සේගේ වචනේ කිසිම රහසක් නැත so many people say oh I don't know what is happening oh I don't know you know I don't know whether this will be okay or not you know I hope god will do something No, that is when we have not understood what the Bible says. අපි කියනවා කුමක් වෙයිද දන්නේ නැහැ අපේ ජීවිතේන කුමක් සිදු වෙයිද අපි දන්නේ නැහැ කියලා මෙවැනි දේවල් අපි කියන්නේ අපි දෙවියන් වහන්සේගේ වචනේ නැත උන්වහන්සේගේ රහස් අපි දන්නේ නැති නිසා. As a disciple, you will never walk in the dark. Hallelujah. ගෝලෙන් හැටියට කවදාවත් නුඹලා අන්ධකාරයේ ඇවිදින්නේ නැහැ. You don't need to walk in confusion. ඔබට නොදනොත් කමේ ඇවිදින්න කිසිම අවස්ථාවක් නැත. Because the mysteries of the kingdom is given to you. Hallelujah. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ රහස් නුඹලාට දී තිබේ. This morning we have come to receive the mysteries of the kingdom. Hallelujah. අද උදෑසන අපි පැමිණලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ රහස් දැන ගැනීමට. It is hidden from the normal Christian. It is hidden from the world. මේක සාමාන්‍ය කිතුනෙක්ගේ නැත්නම් සාමාන්‍ය ලෝකයේ කෙනාගේ මේක සංගවා තිබෙන්නේ. Hallelujah. What a privilege in being a disciple. Enisa kotaram anargada deviyan wahansege golayak wima. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. There are no mysteries anymore. Enisa kisima rahasak dan natha. But we need to have a heart of the disciples is say just like the disciples, Lord, what does this mean? Apidat hadawadak tibennone danaganna golayan kiwage me mokanda meke theruma danaganna kiyana arthaya hallelujah hallelujah this morning we have come with a hunger in our heart adu udasana api paminla tibenne hadawate pipasayak athuwa 1 corinthians chapter 2 verse 12 api 1 corinthi parichchede perlagamu 1 corinthians chapter 2 verse 12 1 corinthi 2 dolosseni pade 1 corinthians chapter 2 verse 12 దేవుని పరిచయదే 12 వని పదే నౌ టుడే దే ఆర్ వి గోయింగ్ టు లుక్ ఎట్ మెనీ బైబిల్ వర్సెస్ సో యు నీడ్ టు బి రెడీ అండ్ టర్న్ ద బైబిల్ రీడ్ ఇట్ ఫ్రమ్ ద బైబిల్ బికాజ్ దెన్ యు విల్ అండర్స్టాండ్ ఏకనిసా నోయికుత్ పదాతే బలన్నన బైబిలే పెరలన్న యానో ఏకనిసా పెరలా దేవియన్ వహన్సగే వచనే ఒబటమ ఒబ దనగంట వర్స్ 12 నౌ వి హావ్ రిసీవ్డ్ నాట్ ద స్పిరిట్ ఆఫ్ ద వరల్డ్ బట్ ద స్పిరిట్ విచ్ ఇస్ ఆఫ్ గాడ్ నౌ లుక్ దేర్ దట్ వి మైట్ నో ద థింగ్స్ that are freely given to us of God hallelujah right dolosani padey kina namuth deviyan wahanse visin apata denalada de apa visin danaganna pinisa loke aathmaya nova deviyan wahanse gen bun aathmaya labimuwa hallelujah hallelujah it's saying that we have not received the spirit of the world We have received the Spirit of God. Hallelujah. අපි ලෝකේ ආත්මය නෙවෙයි ලබලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය අපි ලබලා තිබෙනවා වයි. Why are we given the Holy Spirit, the Spirit of God? ඇයි අපිට ශුද්ධාත්මයන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේගේ ආත්මය අපිට ලබා දී තිබෙන්නේ? That we may know. Hallelujah. Epignosis, that we may know the things that are freely given to us of God. Hallelujah. එනිසා දෙවියන් වහන්සේ විසින් නොමිලේ අපිට දීලා තිබෙන දේ දැන ගැනීම epignosis කියන වර්ථය අපිට දැනගන්න පුළුවන්. God has freely given to us so many things when Jesus died and rose from the dead. උන්වහන්සේ මරණය නැවත නැගිටම දෙවියන් වහන්සේ අපිට නොමිලේ බොහෝ දේවල් දැනගන්න අපිට උපකාර කළා. In fact, he says he has given us all things. උන්වහන්සේ කියන අපිට සියලු දේම ලබා දීලා තිබෙනවා කියලා. But we need to know this, what we have received, and the Holy Spirit is given so that we may know. අපි ලබා තිබෙන දේ අපි තේරුම් ගන්න ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. These mysteries are been revealed by the Holy Spirit. නමුත් මේ රා ශුද්ධාත්මයන් වහන්සේ විසින් අපට එළිදරව් කරලා තිබෙනවා. Hallelujah. Hallelujah. Are you excited that the Holy Spirit is in us? Hallelujah. ඔබ සන්තෝෂද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සිටින්නේ නිසා. And the Holy Spirit is strong in our church. Hallelujah. උන්වහන්සේ සභාව තුල ශුද්ධාත්මයන් වහන්සේ බලවත් ශක්තිමත්ව අද උදෑසන තිබෙනවා. The anointing of God is there to explain the mysteries of God. උන්වහන්සේගේ ආලේපයේ තිබෙනවා දෙවියන් වහන්සේගේ රහස් ඔබට තේරුම් කරලා දෙන්න. So that we may take that word and go back and live victoriously on this earth. අපිට පුළුවන් ඒ වචනේ අරගෙන අපි මෙන් පිටත් ලෝකේ ජීවත් වෙනකොට ජයග්‍රාහීව ජීවත් වෙන්න. You know, many Christians are living like luck by chance Christians. බොහෝ කිතුනුවන් ජීවත් වෙන්නේ මේ luck by chance කියනව මේ අපිට මොකක් හරි ලක්යක් වෙයි කියලා. They go and you know they go and look at that pastor, get that pastor to lay hands and pray, and they go from church to church and they hope something will happen. ඔවුන් ගිහිලා කාවරි පාසගෙන කොහෙල ඔවුන්ට අත්තබලා නැත්නම් වෙන සභාවකට ගිහිලා වෙන සභාවෙන් සභාවට ගිහිලා මොකක් හරි සිදුවේ කියලා බලාපොරොත්තුකින් සිටිනවා මොකක් හරි ලක්කයක් වෙයි කියලා ඔවුන් කිව්වා. These type of Christians are every day they are in the same place. මේ වෙනි කිතුනුවන් ජීවිතේ සෑමදාම එක තැන සිටිනවා. Yes, luck by chance they might get some blessing from God. සමහරට luck by chance එකට ආශිර්වාදයක් තියෙනවා. But the ones who walk permanently in the blessing of God is the ones who receive the word of God and put that word into practice. Hallelujah. නමුත් උන්වහන්සේ තුල ස්ථිරව ගමන් කරන අයට තමයි ආශිර්වාදයේ තිබෙන්නේ. ආශිර්වාදය ඔවුන් තුල පවතිනවා. God wants us to live in permanent blessing. Hallelujah. උන්වහන්සේ අවශ්‍ය අපි ස්ථිර ඇදහිල්ලේ ජීවත් වෙන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. The Bible says that in Psalm 23, surely goodness and mercy shall follow you every day of your life. ගීතාවලිය 23 කියනවා උන්වහන්සේගේ කරුණාව සදා කාලෙම මා අනුව එනවා කියලා කියනවා. Every day. Hallelujah. සෑම දවසකම. It doesn't say some days you will receive goodness and mercy. අනිත් දවස්වල නෙවෙයි සෑම දිනකම ඔබගේ ජීවිතය අනුගමනය කරනවා කියලා. Every day is a day where goodness and mercy will follow me. Hallelujah. සෑම දවසකම යහපත්කම් දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ පසුපස එනවා. This is what the word of God says. මේ දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. We must live in it. අපි මේක තුල ජීවත් වෙන්න. So our topic for the day is serving God rightly. අද මාතෘකාව තමයි දෙවියන් වහන්සේ තුල නිසි ලෙස උන්වහන්සේට සේවය කිරීම. In the 144 meetings we try to take one theme and cover that theme in the 144 day. අපි 144 දවසේ බලාපොරොත්තුම එක තේමාවක් අරගෙන එක නිමා කරන්න. So serving God rightly. දෙවියන් වහන්සේට නිසි ලෙස සේවය කිරීම. You know there is a way of serving God and there's a way of serving God rightly. දෙවියන් වහන්සේට සේවය කිරීම අර්ථයක් තිබෙනවා. දෙවියන් වහන්සේ නිසි ලෙස සේවය කිරීමත් අර්ථයක් තිබෙනවා. You know that all of us are called to serve the Lord. අපි හැම කෙනෙක්ම කැඳවලා තිබෙන්නේ දෙවියන් වහන්සේට සේවය කරන්න. The Bible says in 1 Thessalonians we are saved to serve. තෙසලොනිකේ පොතේ තියෙන දෙවියන් වහන්සේ අපේ කැඳවලා තිබෙන්නේ සේවය කරන්න. අපි ගලවලා තිබෙන්නේ සේවය කරන්න. If you are saved there is something inside of you that will want to serve God. ඔබ ගැලවිලා තිබෙනවා නම් යම් දෙයක් ඔබ තුල ඇතුළාන්තයේ තිබෙනවා දෙවියන් වහන්සේට යම් දෙයක් කරන්න උන්වහන්සේට සේවය කරන්න. I remember when I got saved in 1988 April 1st. You know, I started to serve the Lord within 2 weeks. Hallelujah. 1988 April 1 පළවෙනි දවසේ මම දෙවියන් වහන්සේගේ ගැලවීම ලැබුවම එතක් පටන් මම පටන් ගත්තා දෙවියන් වහන්සේට සේවය කරන්න. I got saved while I was on holiday in Sri Lanka. මම ඒ වෙලාවේ නිවාඩු කාලයක ශ්‍රී ලංකාවේ සිටියේ. And then when I went back, I took Bibles, I took hymn books, I took, you know, everything that I my bag was half full of Christian material. නමුත් මම නැවත ශ්‍රී ලංකාවෙන් පිටත් වෙනකොට බයිබල් ගීතිකා පොත් දෙවියන් වහන්සේට අදාළ බෝධය මගේ බෑග් එකේ තිබුණා. Now they were not for me, for others as well. ඒක මට විතරක් නෙවෙයි නමුත් අනිත් අයටත් ඒ දේ ප්‍රයෝජනෙ වෙච්ච. Only 2 weeks after I got saved. නමුත් ගැලවීම ලැබලා නැත්නම් දෙවියන් වහන්සේව දැනගෙන සුමාන දෙකයි. Hallelujah. Within a 1 month I was preaching. නමුත් මාසයක් ඇතුළතදී මම දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරන්න පටන් ගත්තා. Hallelujah. I didn't get a platform. No pastor told me come and preach. I preach in my workplace. කිසි කෙනෙක් මට සභාපාලකෙක් ඇවිල්ලා කිව්වේ නැහැ ඔබ platform එකට නැගලා දේශනා කරන්න. නමුත් මම ඒ දේ පටන් ගත්තා. I used to work in a hotel and I was quite high up in the hotel, so I could have permission to use the bowling alley which is normally closed in the afternoon. During the lunch interval I called some people and I gave the gospel and prayed for people. Manda mama e hotel e rassawa kare usas sthanek nisa mata karunawa nat anugraha thibba e tanedi mata manushyanta giilla e welawae nivadu avassawedi man ekutu karagena unta devyan wansage wachane kiya dena avassawak mata thibuna. Hallelujah. Hallelujah. You know God wants to use you because we are saved to serve. Devyan wahanse apiya galewwe unwahansada sewaye kirima. Unless you have understood this, you are serving yourself. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් ඔබ කරන්නේ ඔබටම ඔබ සේවය කරමින් සිටිනවා. Many Christians are coming to church but their purpose motivation is to be selfish. නමුත් බොහෝ අය ගැලවීම ලැබලා තියෙන නමුත් උන්ගේ පරමාර්ථ උන්ගේ ආකල්ප උන්ට තිබෙන ආත්මార్థකාමය උන්ටම සේවය කර ගැනීම. To serve God you don't have to be perfect. ඔබට දෙවියන් වහන්සේට සේවය කිරීම ඔබ සම්පූර්ණ මනුෂ්‍යකු සිටින්ට අවශ්‍ය නැහැ. Some people wait for donkey's years. They think I'm not ready yet to serve. Maybe later. And the years have gone. සමහරකය හිතනා බූරුවන්ගේ වයස් ගත වෙලා මට මේක හරියයි මේක හරි ගියාම මම දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා. You can serve the Lord just as you are. You know what God has done in your heart now. Begin to tell others. ඔබ ඉන්න වාකාරයට දෙවියන් වහන්සේට සේවය කරන්න පුළුවන් මන්ද දෙවියන් වහන්සේ අම්දක් ඔබගේ හදවතේ කරලා තිබෙන නිසා. Hallelujah. Hallelujah. You can surely tell others what God has done in you. ඔබට අනිත්‍යයට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබට කරලා තිබෙනා උදය. Romans chapter 1 verse 9. රෝමයේ 9. Hallelujah. I'm excited about this theme this morning. අද උදෑසන මේ මාතෘකාව ගැන මම උද්‍යෝගයෙන් සිටිනවා. I am full of God, full of the Holy Spirit this morning. උන්වහන්සේගේ ආත්මෙන් පිරීලා ඉන්නේ මම. I am full of the Holy Spirit this morning. මම ශුද්ධාත්මෙන් පූර්ණ වෙලා ඉන්නේ මේ උදෑසන. Amen. Amen. Hallelujah. Hallelujah. Romans chapter 1 verse 9. රෝමයේ 9. For God is my witness whom I serve with my spirit in the gospel of his son. රෝමයේ 9 වෙනි පදේ කියනවා මාගේ සීලු යාඥාවලදී කඳ නැතුව නුබලා සඳහන් කරමින් දැන්වත් යම් මන්දමකින් නුබලා වෙතර එන්ට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවටය. නමුත් පුත්‍රයාණන්ගේ සුභාරංචියේ මාගේ ආත්මෙන් මා විසින් සේවය කරන දෙවියන් වහන්සේට මට සාක්ෂිය. Right. For God is my witness whom I serve with my spirit in the gospel of Jesus. නමුත් මගේ දෙවියන් වහන්සේට සේවය කිරීම මගේ හදවතේ සාක්ෂියක් තිබෙනවා දෙවියන් වහන්සේට මං සේවය කිරීම. Look there, it says whom I serve with my spirit. Single it's ආත්මය. ආත්මෙන් මා සේවය කරන දෙවියන් වහන්සේට මට සාක්ෂිය. The apostle Paul is speaking here. He's saying, God is my witness whom I serve with my spirit. දෙවියන් වහන්සේ මගේ සාක්ෂිය මන්ද මම ආත්මෙන් දෙවියන් වහන්සේට සේවය කරන්නේ. In the gospel of his son. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ සුභාරංචිය තුල. Now two things there. කාරණා දෙකක් තිබෙනවා. Serving God you have to serve with the spirit. ඔබ දෙවියන් වහන්සේට සේවය කරනවා නම් ඔබ ආත්මෙන් දෙවියන් වහන්සේට සේවය කළ යුතුයි. Hallelujah. Hallelujah. Apostle say whom I serve with my spirit. මම පාලසෝ පාල්තුමා කියනවා මම දෙවියන් වහන්සේට මගේ ආත්මෙන් මම දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා. Hallelujah. And then he said whom I serve in the gospel of Jesus Christ. නමුත් මම සේවය කරන දෙවියන් වහන්සේ පුත්‍රයා සුභාරංචියේ දෙවියන් වහන්සේ. So the serving of God is with your spirit and the serving is regarding the gospel. ඔබ සේවය කරන්නේ ආත්මෙන් ඒ සේවය කරන පරමාර්ථයේ පිටිපස්සේ තිබෙන දෙවියන් වහන්සේගේ සුභාරංචිය. Hallelujah. Did you understand that? ඔබ ඒක තේරුම් ගත්තද? These This is very important to understand. මේක ඊටම වැදගත් අද උදෑසන ඔබ මේක තේරුම් ගැනීම. You cannot serve God other than by your spirit. දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව ඔබට දෙවියන් වහන්සේට සේවය කරන්න බෑ. And everything that you serve God has to do something with the gospel. දෙවියන් වහන්සේට සේවය කිරීමේ අන්තිමට සුභාරංචිය පිළිබඳ යම් කාරණයක් තිබෙන්නම අවශ්‍යයි. Whatever you do for God in serving God, it has to do something with the gospel. Oba deviyan wansada sewaye kirima kumakko wewa eke kumana karanayak eka gap vela tibennone subaharanchaya thula. For instance, if you are helping the poor, helping drug addicts, it has to be with the gospel. Hallelujah. Oba dupatta ayata udaw karana nan e wage ma madraw welin abbey vela inna wata oba udaw karana nan sewaye karana me hama ekakma gap vela tibennone subaharanchaya thula. Otherwise it becomes a social service. Naththan eka samanya sewayak bawata pat wenawa. Hallelujah. Samaja sewayak hadira pat wenawa. When you serve God, it has to be with your spirit. Oba deviyan wansada sewaye karana obage aathmen oba deviyan wansada sewaye karanta awashya. And in your service, the gospel is the key thing. Oba sewaye karana kota yathuna thamai deviyan wansage subaharanchaya. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Jesus said, those who worship the Father must worship him in spirit and in truth. Eka Jesus wanse kiwa yam piyananta yam kenek namaskara karana na sama coming sa santiyatawen mata namaskara karanta awashyai. Hallelujah. Hallelujah. When we worship God, we have to worship with our spirit and in truth. Api deviyan wahanseta namaskara karanakota aathmen a sabha coming api me deviyan wahanseta namaskara kala yutuya. Let's turn to 1 Corinthians chapter 14. Api 1 Korinthi 14 weni parichchedata api pelawa. I want you to see this it's very important. 1 Corinthians 14:14. 14:14 wedagath parichcheda. Are you with me this morning? Adu dasana ma samagada oba. Don't let anything distract you this morning. Kisi dekata obata baadha wen thida thiyanta epa. 1 Corinthians 14:14. 1 Corinthi 14:14. For if I pray in an unknown tongue, my spirit prayeth, but my understanding is unfruitful. Makni sada mama anbhashawakin yaakna karam nam mage aathma yaakna karana namuth mage sikalpanawak prayojana natha. Hallelujah. Hallelujah. For if I pray in an unknown tongue, my spirit prayeth. Mama anbhashawina ta aathmen yaakna karanakota මගේ ආත්මය යාඥා කරනවා but my understanding is unfruitful. නමුත් මගේ සීකල්පනාවෙන් කිසි ප්‍රයෝජනයක් නැත. So what it says is that when I pray in unknown tongues, that when I speak in tongues, when I pray in tongues, my spirit is being activated, my spirit is praying. මම අන්‍ය භාෂාවෙන් යාඥා කරනකොට ආත්මෙන් යාඥා කරනකොට කරුණක් තිබෙනවා. මම දන්නවා මගේ ආත්මය දෙවියන් වහන්සේ සමග ඒක සම්බන්ධල ඇක්ටිවේට් වෙලා තිබෙනවා. And my understanding is not true. That means in my realm of understanding, I don't know what I'm saying. නමුත් මගේ සීකල්පනාවේ මගේ තේරුම් ගැනීමේ මම කිසි දෙයක් ඒ ගැන දන්නේ නැත. Now look at verse 15. What is it then? I will pray with the spirit and I will pray with the understanding also. පාලසෙනි පදයේ එසේ විනම් කිමෙක්ද ආත්මෙන් යාඥා කරමි සී කල්පනාවෙනුත් යාඥා කරමි. And then he said, I will sing in the with the spirit and I will sing with understanding also. ආත්මෙන් ගීතිකා කරමි සී කල්පනාවෙනුත් ගීතිකා කරමි. Now look at this. I will pray in the spirit and I will pray with the understanding also. What comes first? මම ආත්මෙන් යාඥා කරමි ඊට පස්සේ කියනවා සී කල්පනාවෙනුත් යාඥා. මොකද්ද මේකේ තිබෙන පළවෙනි දේ කුමක්ද? පළවෙනි අදහස මොකද්ද මේකේ? If someone say I pray in English and I pray in Sinhala also, what is he saying? What is he praying more? What is he praying first? කෙනෙක් කියනවා මම ඉංග්‍රීසියෙන් උත් ඉස්සලා යාඥා කරනවා සිංහලෙකුත් මම යාඥා කරනවා. ඔව් මේකෙන් අදහස් කරන්නේ කිමක්ද? කුමක්ද ඔව් අදහස් කරන්නේ? First he is speaking in English. Oh palama yakna karana english. So here when Paul says I pray in the spirit and then I pray also with understanding, that means first is the spirit. Enisa Paul tuma kena issala mama aathmen yakna karana ita passe mama danagenmen yakna karana eken arthavat karanne kumak do palumema dabala thibena de thamai aathmen yakna kirima. But for most Christians it is backwards. නමුත් බොහෝ කිතුනන්ට මේක තිබෙන්නේ පනස්පර විරුද්ධ අනිත් පැත්තට තිබෙන්නේ. Even I for many years my prayer life was understanding and also with tongues. මගේ ජීවිතත් බොහෝ කල මම යාඥා කළේ මෙන්න මෙලෙස. මම ඉස්සලා දැනගෙනමෙන් යාඥා කරා ඊට පස්සේ මම ආත්මෙන් යාඥා කරා. Hallelujah. Some people even don't speak in tongues at all. They don't speak in spirit at all. Now, as a consequence of this, what happens? People are dominated by the ordinary circumstances of life. Because their first is not the spirit, their first is understanding. They are trained from their childhood days with the realm of understanding first. So because people are trained to understand not only prayer in life, what happens is in ordinary circumstances of life, their response is first with the understanding. Enisa danagan men unga poonu kala thibena nisa yaakna karanne vitarak neme ani devalut un eken nisa palame unge pratichare thamai danagan men thamai un pratichara. When something happens in their life, their first response is fear. Mukakara jeevithaye sidunama palaweni pratichare thamai bia. Or confusion. Nathang confusion, okay. Fear will come. Or trying to find a human solution. Un balano manushyekgen why is that? Their spirit has not been trained to be first. Their understanding is first. And this is very dangerous. Hallelujah. Hallelujah. So their body rules. We always talk about spirit, soul and body. We speak man is a spirit. He has a soul. And he lives in a case, a suitcase called the body. So first is spirit. Spirit, soul and body. But many people is the other way, body, soul and spirit. Some people is only body, feeling, after that feelings. And if they have a little time, spirit. So, but God wants us to be trained that our body is not ruling, but our spirit is ruling. Hallelujah. And when we are ruled from our spirit, we can conquer our soul realm, our body realm, and we can conquer even the world. Hallelujah. So, if you are to serve God, one of the things you need to train yourself is to speak in tongues, so that your spirit is trained, is active, is sensitive to God, and you are learning to put the spirit first. Hallelujah. I have served God more than 20 years. I started speaking in tongues within the first 6 months of my Christian life. But then after that, I didn't have a revelation of what I know now for many years. Those days when I pray, I say, Shandalaba, Alandalaba, Shandalaba. Then after that I speak it understanding. Mama shandalama ribandalama rima katha ka level ita passe mage danagan me mama yakna karana. Sometimes I forget the shandalama also. Samarakata shandamarat amathakela yana. But then when I went to Pastor Chris in Johannesburg, we were put into a room and we were asked to speak in tongues for 2 hours. Enisa api South Africa Johannesburg kiyannawo yaganurata giyama api kamaraka damala api o anya bhashawen apada katha karanna salaswa paya deka ka kalayak. Pastor Roshan was there, many other top pastors in Sri Lanka were there. Mamat eke pangukarak vela siti e wage me Sri Lankawe thawa. After 15-20 minutes the pastors were like this. Vinadi 15k 20k ithara yanakota pastorla hondatama thettu vela wetila. Because we were never trained to understand the power of speaking in tongues and speaking in the spirit. Enisa apiyo poonu kala thibena ne anya bhashawen katha kirima aathmen yaakna kirim pela poonu vela තිබිලා නැති නිසා අපි මේ තත්ත්වයටපත් වුණා. That trip totally transformed my life, you know. I began to see that there is another realm, you know, another way of serving God. නමුත් ඒ ගමන මගේ ජීවිතය සම්පූර්ණ පරිවර්තනය කළා. මම දැනගත්තා හියල තැනක සේවය කිරීම එළිදරව මට ලැබුණා ඒ ගමන තුලදී. Serving God rightly. Hallelujah. දෙවියන් වහන්සේට නිසි ලෙස සේවය කිරීම. But it's taken so many years now. We are still learning. We are still moving forward. Hallelujah. නමුත් බොහෝ අවුරුදු ගමන් කළ තිබෙන නමුත් එක නිසකකම තමයි අපි ඉදිරියට සාහිලට ගමන් කරනවා. Hallelujah. Hallelujah. So are you putting your spirit first, or are you still working with your understanding? ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය පළුවෙන් දානද නැත්නම් තාම ඔබ දැනගන්මින් ක්‍රියා කරන පුද්ගලෙද්ද? Hallelujah. Hallelujah. Your understanding, if you work with your understanding, you will not see the success that God wants to see in your life according to the word. ඔබ දැනගන්මින් ක්‍රියා කරොත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන සාර්ථකත්වය ඔබගේ ජීවිතේ ඔබ කිසි දවසක් අත්දකින්නේ නැහැ. You constantly be up and down. ඔබ ඒ නිසා ඔබගේ ජීවිතේ එක දවසක් කියලාට ඊළඟ දවසේ පහලට. You be discouraged. ඔබ අධෛර්යමත් වේ. And you will not want to serve God eventually. ඒ නිසා ඔබට දෙවියන් වහන්සේට සේවය කිරීම ආසාවක් තිබෙන්නේ නැහැ. You know, some people, they start serving the Lord, after some time they stop. සමහර අය දෙවියන් වහන්සේට සේවය කරන ඊට පස්සේ පසු කාලෙකම දෙවියන් වහන්සේ සේවය කිරීම අතහරිනව නතර කරනවා. Why is that? ඇයි මේක? They have not been serving God with the spirit. එනිසා ඔවුන් දෙවියන් වහන්සේට ආත්මෙන් ඔවුන් සේවය නොකිරීමේ විපාකය තමයි ඒක. Hallelujah. We are looking at the Bible this morning. අද උදෑසන අපි බයිබලයේ දෙස බලමු. I want to look at a story of a king called Asa. Asa. Asa කියනවා රජ කෙනෙක්ගේ කතාවක් බලන්න කැමති අද උදෑසන. See, in the Bible there are many stories of people. මනුෂ්‍යයන්ගේ ජීවිත ගැන බොහෝ කතාන්දර බයිබලයේ ලියවිලා තිබෙනවා. And all these stories are given so that we would learn from them. මේ කතාන්දර දී තිබෙන අපි මේකෙන් යම් පාඩමක් ඉගෙන ගන්නා පිණිස. They are not just good stories, Bible stories. We have lessons to learn from these people. මේ බයිබල් කතාන්දර විතරක් නෙවෙයි නමුත් මේ කතාන්දර තුලින් අපට යමක් ඉගෙන ගන්න තිබෙනවා. Some lessons are good lessons, some lessons are that we must not do what they did. සමාන කේව හොඳ හේවා සමාන දේව සඳහන් කළ තිබුණා මේ දේවල් අපි කළ යුතු නැත. You know, we can learn from one another. We can learn things to do and things not to do. එකිනෙකනාගෙන ඉගෙන ගන්න පුළුවන් දේවල් කරන්න සහ නොකරන දේවල්. And the Bible speaks about this king Asa. Asa කියනව රජ ගැන මේ බයිබලේ කතා කරනවා. It's in the 2nd Chronicles chapter 16. දෙක ලේකම් 16 වෙනි පරිච්ඡේදය. You can turn your Bibles there. ඔබගේ බයිබල් පෙරල ගන්න දෙක ලේකම් 16. It's wonderful. I was so blessed to read this story. අතරම ආශිර්වාදයෙන් මේ කතාව කියවීම. 2nd Chronicles chapter 16. දෙක ලේකම් 16. Now in this story I'll just tell the story first. කතාව පිළිබඳ ඔබට යම් පසුබිමක් දෙන්න. This king, he was a king of Judah, and there was a time where the enemy troops, enemy army surrounded him, more than 1 million people, enemy army. ඔව් යුදාවේ ආසා කියන රජුරෝ in Israel. Yudaya o rajagenek bavata o sitiya ite passe ek kaalaka milenak vithara hamudawa outa viruddhawa nagi sitiya and then he cried out to God. Oh deviyan wansata mora gesuwa anduwa. The Bible says he began to seek God because he was in a very difficult situation. Mando amaru tattweka sitibu nisa o deviyan wanse mulu hadawathin soyanna patan gatta. And the Bible said that God intervened and God gave him success and he won the battle. Bible ekena deviyan wanse medahat kharakam kala outa jayagrahane dunna bawa sandhan karano. Now he won this battle and after that the Bible says he became very prosperous. මේ සටන උ ජයගත්තට පස්සේ බයිබලයේ සඳහන් වෙනවා උ සඵලත්වයට පැමිණුණා කියලා. He became very rich. ඔව් බොහෝ පෝසත් වුණා. And then after that there was another battle. ඊට පස්සේ ඊට පසුව නැවතත් යුද්ධයක් තිබුණා. And there the king was one Baasha the king of Israel came against him to defeat him. බයිබලයේ කියනවා බයේෂා රජ යුදාට විරුද්ධව ගොස් යුදායේ රජු ආසා Just translate what I said. Right. Okay. Yeah. And then verse 2, we see that this time he did not respond like when he responded before. නමුත් මේ දෙවනි ප්‍රතිචාරය අපි දකින පළමුව ප්‍රතිචාරය දැක්ක විදියට නෙමෙයි දෙවනි අවස්ථාවේදී ඔහු ප්‍රතිචාර දක්වන්නේ. The Bible says he brought out silver and gold and treasures of the house of the Lord and the king, and then he went to the king of Syria and he told that king of Syria, look here, there is some trouble happening. I'll give you this money, you deal with it. you make sure that these enemies are taken care of. දෙවෙනි අවස්ථාවේදී ගෘහයේ තිබෙනව රන්රිදී බාණ්ඩ අරගෙන ගිය සිරියා රජු හම්බෙලා කිව්වා මම අමාරුකට වැටලා තියෙන ඔබ දැන් යම් දෙයක් කරන්න ඕන කියලා. Hallelujah. Hallelujah. This time he did not ask God. මේ වෙලාවේ ਉਹ දෙවියන් වහන්සේව විචාලය කළේ නැහැ. Hallelujah. Hallelujah. He started by seeking God. ਉਹ පටන් ගත්තේ දෙවියන් වහන්සේව සොයමින්. Now he is prosperous, he is rich. Now he doesn't need God. දැන් ਉਹ පෝසත්, ਉਹ සම්පලත් වෙලා දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. Now this is the problem of rich people. මේක තමයි ප්‍රශ්නේ පෝසත් අය තුල තිබෙනව. When you are rich, you think that your money can do anything that you want. ඔබ පෝසත්ව ඉන්නකොට ඔබගේ මනුෂ්‍ය තිබෙන කල්පනාව තමයි ඕන දෙයක් මුදල් වලින් කරන්න පුළුවන් කියලා. Hallelujah. Hallelujah. He relied on his money rather than in God. දෙවියන් වහන්සේ විශ්වාස කරන වෙනුවට ඔහු තුල තිබුණා වූ මුදල් ඔහු විශ්වාස කළා. And the Bible says that a prophet came to him. ඊට පස්සේ පොපේතවරෙක් ඔහු මැදට ආවා. And the prophet came and said, "What you did was not good." පොපේතවරයා ඇවිල්ලා කිව්වා ඔබ කළ දේ හොඳ නැත කියලා. Verse 7. හත්වෙනි පදේ. Hanani the seer came to Asa the king of Judah and said unto him, "Because thou hast relied on the king of Syria and not relied on the Lord thy God, therefore is the host of the king of Syria escaped out of thine hand." හත්වෙනි පදේ එකලි හානානිම් දවස් දිවස් ඇත්තා යුදායි රජවෝ ආසා ළඟට ආවොත් කතා කොට නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ කෙරෙහි නුඹේ විශ්වාසය නොතබා සිරිය රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව නුඹ අතින් ගැලවී ගියාය. Hallelujah. Hallelujah. In fact, you know, God was not only giving him the enemies, God was also giving him the king of Syria. ඔවුන්ට හමුදා විතරක් නෙමෙයි නමුත් සිරියාවේ රජුරුත් මේ අවස්ථාවේ දීලා තිබුණා. But he did not know it. නමුත් ඔහු දැනගෙන සිටියේ නැහැ. Hallelujah. Hallelujah. Instead he used his enemy for his own gain by using money. නමුත් ඔවුන්ගේම සතරම ඔහුටම පාවිච්චි කරා මුදල් පාවිච්චි කිරීමෙන්. Hallelujah. Hallelujah. You know, sometimes we might think that instead of God we can get help from man. අපි බොහෝ විට හිතනවා දෙවියන් වහන්සේගෙන් උදව් ලබා ගන්නට වැඩිය මනුෂ්‍යගෙන් අපිට උදව් ලබා ගන්න පුළුවන් කියලා. There's a story of Pastor Chris speaks about a story of a woman who was very rich. Pastor Chris කියන දෙවියන් වහන්සේගේ දාසියා එක කාන්තාවක් පිළිබඳ මෙන්න මේ විදිහට සඳහන් කරනවා. That her husband was very sick. ඔහුගේ ස්වාමි පුරුෂයා ඉතා උත්පලව රෝගීව සිටියා. And this woman spent all money and attended, gave medical attention, the most expensive attention to the husband. නමුත් මේ ස්වාමි පුරුෂයා රෝගීව සිටින නිසා මේ කාන්තාව මොනවාද කළේ මුදල් තිබුණ නිසා බෝ ඒ පෝසත් ස්පිතාලවල වෛද්‍යවරුන් ලවා ඔහුට සත්කාර කරගමින් සිටියා. They were very rich. ඔවුන් පෝසත්ව හිටියා. Then one day the husband died. නමුත් එක අවස්ථාවක ඒ ස්වාමි පුරුෂයා මිය ගියා. When Pastor Chris went to see this lady. Pastor Chris මුණ ගැසෙන ගියා මේ සහෝදරිව. The lady said, "Money is a shame." කාන්තාව කිව්වා මුදල් මාව ලැජ්ජාට පත් කළා කියලා. Pastor, money is a shame. මුදල් ලැජ්ජාවක්. I trusted in money and money failed me. මම මුදල් විශ්වාස කරා මුදල් මාව විශ්වාස කරේ නැහැ. Hallelujah. Hallelujah. And many times we are like that. බොහෝ විට අපිත් සමාන අවස්ථාවල මේ වගේ. And the Bible says this king Asa, when the prophet says you have done a foolish thing, he got angry. ආසා රජුරෝ කිව්වම මේ රජවට ඔබ වැරදි දෙයක් කරා කියලා ඔහු කෝපයට පත් වුණා. Verse 8 the prophet is reminding, were not the Ethiopians and the Lubims a huge host with very many chariots and horsemen? Yet because thou didst rely on the Lord, he delivered them unto you. ඕකිනා 8වෙනි පදේ කුෂ්වරුන්ද ලුබවරුන් ඔබ විශ්වාස කළ නිසා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබූ නිසා ඔබ ඔවුන් අතට පාවා දුන්නා කියලා. Look at verse 9. I love verse 9. නම්මෙනි පදයේ දෙස බලන්න. This is a good verse to receive as a rhema. For the eyes of the Lord run to and fro throughout the whole earth to show himself strong in the behalf of them whose heart is perfect towards him. නම්මෙනි පදයේ තම වැදගත් පදයක් රේමා පදයක් හැටියට අපිට කියවන්න පුළුවන්. මක්නිසාද දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පීඨ වෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළව මුළුල්ලේ ඔබම ඔබ දුවන්නේය. Hallelujah. Hallelujah. However, you have done foolishly. Therefore, from henceforth, you shall have wars. එනිසා ඔබ මේක අඥානව ක්‍රියා කරපු නිසා ඉදිරි දවස්වල ඔබට යුද්ධ තිබෙන්න යනවා. What a word. මොන ලෝකයක්ද? What a word. මොන වචනයක්ද? You know, sometimes when we are relying not on God and do other things, a servant of God comes and tells us, you know, don't do it. Don't do it. If you continue to do like this, you are going to be in big trouble. සමහර අපි මේ විදිහට අපේ ජීවිතෙත් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැතුව අපි ජීවත් වුණාම දෙවියන් වහන්සේගේ මිනිස්සු ඔබ ළඟට ඇවිල්ලා ඔබට කියන්න පුළුවන් මේ දේ කරන්න එපා කියලා ඔබට අවවාද දෙනවා නමුත් ඔබ ඒක පිටුපෑව ඔබ අමාරු තත්ත්වයටපත් වෙනවා. The Bible says in verse 10, Asa got very angry and he put the prophet in prison. And he oppressed his own servants. He was so proud. He was puffed up in pride. Asa kopa vela me divasivareyawa monada karanne ou siragedara damma mokada ou itama udasa sitiya ou aadambarawa hitiya nisa. And sometimes we do like that. You know, the servant of God who tries to advise us, we say, oh, you know, that man, you know, how can he be a pastor? You know, he said this and that to me. You know, he cursed me. He did, and we try to put that pastor in prison. සමන්ත දෙවියන් වහන්සේගේ දාසයෙක් ඔබට යම් කාරණයකව දැනමුතුකම් දීලා ඔබට මඟ පෙන්වන්න යනකොට ඔබගේ සිතුවිල්ල නැත ඔබ කියා කොහමද ඌට ඒක කරන්න ඌ කොහමද මට ඒක කියන්නේ මේ දේ පිළිබඳව ඔබ මෙවැනි ආකාරයට ක්‍රියා කරන්න පුළුවන්. He didn't give me a comfort. මට සහනයක් දුන්නේ නැහැ. Hallelujah. And we put that man in trouble. අපි සහනයක් දෙන්නේ නැහැ කියලා මේ මිනිහවත් අමාරුවකට පත් කරනවා. The Bible says after some time, verse 12, and Asa in the 39th year his reign, he was diseased in his feet until his disease was exceedingly great. Yet in his disease he sought not the Lord but the physicians. Hallelujah. දොළොස්වෙනි පදයේ ආසා රජකම් කිරීමේ 30වෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය. ඔහුගේ රෝගය තද බල විය. ඒත් ඔහු තමගේ රෝගයේදී ස්වාමින් වහන්සේ නොව Vedun Sevaya. Hallelujah. Hallelujah. This man, after that he got a sickness in his feet. But yet the Bible says, yet he was so proud. You know, when somebody is proud, it is very difficult to change that person. Pride is such a dangerous thing because it blinds you. You become blind to what God says to you. Udanguwa as andakarna devyanwanse kiyana de andabaweta pat wenawa. Obata penna. He did not trust in God but he trust in the physicians. Etho devyanwanse viswasa karena namuth wedun viswasa kala. Eth viswas karana thuwa beth gatta. Hallelujah. Viswasa gan. Eth viswasa karena beth gatta. Hallelujah. Hallelujah. He didn't trust in the God. He didn't trust in the Lord. Oh, Deviyan Vahanse Vishwasa Kalene. Hallelujah. Hallelujah. You know, God wants us to trust in Him and lean not to our own understanding. Deviyan Vahanse Da Avashya Deviyan Vahanse Vishwasa Kirima Obage Nuvane Peetanna Neve. Proverbs 3 verse 5, it says, trust in the Lord with all your heart and lean not to your own understanding. හිතපදේශ තුනේ පාකිලන් නුඹගේ නුවණේ නොපිටා සියල්ලේදී දෙවියන් වහන්සේව විශ්වාස කරන්නට කියලා. Hallelujah. Hallelujah. It is very difficult for a proud man to change. උඩඟු මිනිසෙක්ට වෙනස් වෙන්න හරිම අමාරු කාර්යයක්. Did you hear that? It is very difficult for a proud man to change. උඩඟු මිනිසෙක්ට වෙනස් වෙන්න අමාරු කාර්යයක්. When riches come, it is very easy for someone to get proud. මේ බෝසත්කම සඵලත් වෙනකොට මේ උඩඟුකම ඇති වෙන වෙනස් වෙන්න හරි අමාරුයි මේ කෙනාට වෙනස් වීම ඇති වෙන්න. So we must never let anything else distract us from God. කිසි දෙයකට අපි ඉඩ දෙන්න නරසයි දෙවියන් වහන්සේගේ ගමනේ අපට බාධා වෙන්න. Did you hear that? ඔබ ලැස්සනද? Don't let anything distract you, take you away from keeping relying on God. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයේ තැබීම තුල මාර්ගයේ කිසිවක් දෙන්න එපා ඒක හරස් කරන්න ඕ කිසිම කාරණයකට Spirit first. Hallelujah. පළවෙන් ආත්මය. කියන්නේ Spirit first. කියන්නේ පළවෙන් ආත්මය. This has to be a principle in your life. මේක ඔබගේ ජීවිතේ ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. This make this a principle in your life. මේක ඔබගේ ජීවිතේ ප්‍රතිපත්තියක් කරගන්න. I am going to make my spirit first in my life. මගේ ජීවිතේ පළවෙනිම මගේ ආත්මය මම පුහුණු කරන්න යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Make this a principle in your life. මේක ඔබගේ ජීවිතයේ ප්‍රතිපත්තියක් කරගන්න. You know, sometimes we will fail. බොහෝ අවස්ථාවල අපි අසාර්ථක වෙයි. But we have to rise up again and say spirit first. නමුත් අපි නැගිටලා කියන්න ඕනේ ආත්මය පළවෙනි කියලා. Hallelujah. Say spirit first. Tell the next person spirit first. අනිත් එකකට කියන්න ආත්මය පළවෙනි කියලා. Number 1. Number 1. Number 1. Number 1 ආත්මය. මගේ ආත්මය. මගේ ආත්මික ජීවිතය. මගේ ආත්මික ජීවිතය. Hallelujah. Hallelujah. Amen. Amen. So lessons to learn from Asa. ඉතින් ආසාගෙන් අපිට බොහෝ පාඩම් තිබෙනවා ඉගෙන ගන්නට. Amen. Amen. Did you learn from Asa this morning? අද උදෑසන ආසාගෙන් ඉගෙන ගත්තද? Okay, we are going to learn from another person, from Lot. Lot ගෙන් උත් අපි යම් කාරණා කිහිපයක් ඉගෙන ගන්නට යනවා. Lessons from Lot. Lot ගෙන් පාඩම්. We can learn a lot from Lot. Lot ගෙන් බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. Hallelujah. Hallelujah. Now you know who Lot is. ඔබ දන්නවා Lot කියන්නේ කවුද කියලා? Lot was the nephew of Abraham. ආබ්‍රහම්ගේ මාමණ්ඩි. When God told Abraham, leave your relations and leave your home and go to the place I told you, God, Abraham, you know, obeyed God. Abraham ta deviyan wansay katha karama obage gedininda nayage gedirin pitat wela yanna kiyala Abraham deviyan wansata ki kuruwa. But the Bible say he took Lot. Hallelujah. Bible ekena Lot aran giya kiyala. I don't know whether Abraham obeyed fully. Mama dannae me avasthave di Abraham sampurna ki kuruwunada kiyala. But the Bible says that when Lot was with Abraham, God prospered Lot. Bible ekino Abraham Lotamage sitimen Lot posat bavita patuna. If you turn to your Bible in Genesis chapter 13, we see the story. Uppatti dathune ape me kathandare desa balamu. Uppatti dathune. Hallelujah. There's a lot about Lot in the book of Genesis. Uppatti pote Lot gana godak karana sandan karala thibena. Hallelujah. And Jesus said, remember Lot's wife. Yesus wansa kiwa mataka thaba ganna Lot ge bariyawa. Hallelujah. So there's a lot about Lot. E nisa bohode Lot gana thibena. And the Bible says that when Abraham became very rich and Lot also, verse 5:13, and wherever he went with Abraham, he also received flocks and, you know, many servants. Many servants. Lot was blessed because he was with Abraham. Oh. Abraham samaga Lot sitibu hitiya nisa ow bo posat sapalatwayata paminuna. You know, if you are with the right person, you know, you're going to be blessed. Oba hari pudgalaya samaga sitimen oba oba posatwenta yanawa. If you are with a prosperous person, the one who's walking with God, the blessing will come to you automatically. Oba posat manushyek natha deviyan wahansaka hari margaye gaman karana kenekek oba gaman karath e aashirwade obata labenta yanawa. Now it's interesting that in this whole account God does not speak to Lot. Namuth me sampurna me pasubime natha me kathave sandan wenawa Lot deviyan wahanse kisi tanaka deviyan wahanse Lot ta katha karanne naha. But God always speaks to Abraham. Namuth Abraham ta deviyan wahanse katha karanawa. And every time Lot received instruction from Abraham. Namuth Lot bo upadesha laba gatta Abraham ge. And they because Lot received from Abraham, you know, instruction and guidance. Lot upadesa maga pennim Abraham gen laba gatta nisa. And then there comes a place where Lot's servants and Abraham's servants are quarreling. Eka issanekata patuna Abraham ge sevakayan saha Lot ge sevayan athara yam vivadayak patang gatta arabudayak patang gatta. And then Abraham, he was a man of peace. Abraham told Lot, you know, it's no point us being quarreling, you know, you leave me, you can choose any place, you know, I'll give it to you, you can take whatever you want and you go to the place that you choosing. විවාදයේ පටන් ගත්තම ආබ්‍රහම් සහ ලොත් කරේ ආබ්‍රහම් සමාදානයේ මිනිසෙක් නිසා ඔව් විවාද කරන්න ගියේ නැහැ ඔව් ගා ගන්න ගියේ නැහැ ඔව් ඩබර කරන්න ගියේ නැහැ ඔව් කිව්වා ඔබ තෝරගන්න ඕනම පැත්තක් ඔබ තෝරගන්න කියලා ඔහුට පළමුවෙන් අවස්ථාව දුන්නා. Now notice this, up to this time Lot had not chosen anything. Abraham chose on behalf of Lot. නමුත් මේ අවස්ථාව වෙනතෙක් ලොත් කිසි දෙයක් තෝරගත්තේ නැහැ. මේ අවස්ථාව වෙනතෙක් ආබ්‍රහම් තමයි ලොත්ට මඟ පෙන්වුවේ. Hallelujah. Hallelujah. Now for the first time he had to make a choice. නමුත් මේ පළවෙනි අවස්ථාවේ දැන් තෝරා ගැනීමක් තිබෙනවා. You know, life is full of choices. මන්ද ජීවිතය ඇවිල්ලා තෝරා ගැනීම හොඟක් තිබෙනවා. You know, when you are young in the Lord, when you are, you know, naturally young, your parents, you know, those who are in authority will help you to make the right choices. නමුත් ඔබ කුඩා කාලේ දෙමව්පියන්ගේ ආධිපත්‍යයේ ඉන්නකොට උන් උදව් කරන ඔබට හරි තීරණ ඔබගේ ජීවිතය ගන්නට. But there comes a time that you have to make the choices. නමුත් අවසානවක වෙන ඔබගේ ජීවිතය ඔබ තීරණ ගන්න අවශ්‍යයි. But here we see Lot, when he was asked to choose, look at that. Genesis chapter 13. We see there, verse 10, and Lot lifted his eyes and beheld all the plain of Jordan, and that was well watered everywhere before the Lord destroyed Sodom, even the garden of the Lord, like the land of Egypt thou hast come out for. Dhatune dahaya Lot as osova bala Yordane mulu samabhumiya hama thanama jala sampannava tibena bava dutuveya. And then verse 11, can you read? Ekolosini pade evita Lot Yordanen mulu samabhumiya thoragena naganehira disavata gaman kaleya. Now Lot, look, Lot chose what he saw with his natural eyes. Lot thoragatta ouge samanya piyavi asen pennavude. He chose with his understanding. Ouge dhanaganmen ou thoragatte. Although he was with Abraham, he did not learn the things of the spirit from Abraham. Abraham samaga sitiyat ou aathmika deval ouge jeevithe ou therungatte na. You know, you can be with a spiritual man and you can get blessed by that spiritual man, but if you have not learned the spirit, things of the spirit from that man, when you have to make choices, you will make the wrong choice. Oba aathmika kenek samage gavesenna puluwang, ou samage sitinna puluwang, aathmika dewal danaganna puluwang, namuth oba yam avasthawaka jeevithaye thirana ganeeme avasthawakata enakota obata in pasuwa obata therenne na aathmikawa dewal ganna thirana ganna jeevithaye. Because you have been with that man only to receive the natural materialistic things. Oba ou samage indala thiyena me jeevithaye දැනට තිබෙනා වූ ද්‍රව්‍යමය දේ සඵලත්වේ ලබා ගැනීමට පමණක් ඔබ ඔහු සමග සිටලා තිබෙනවා. Are you understanding what I'm saying? අද උදෑසන ඔබ තේරුම් ගන්නවද කතා කරන්නවද? There's more to life than materialist thing. ද්‍රව්‍යමය දේට වඩා ජීවිතේ ඊට වඩා දෙයක් තිබෙනවා. You know, in the world people are looking at who is the one who is giving out, who is giving the, you know, throwing the money. ලෝකේ මිනිස්සුන් බලන්නේ කවුද මේ දේවල් විසිකන ද්‍රව්‍යමය දේ මුදල් අපිට දෙන්න පුළුවන් කවුද කියලා මෙවැනි අය මිනිස්සුන් සොයමින් සිටිනවා. That's why in the election the manape goes to that kind of people. ඒකයි මේ ඡන්ද අවස්ථාවල මනාපේ යන්නේ සල්ලි විසිකන තැනට. But in the spirit world, නමුත් ආත්මික ලෝකේ, the spirit man, the spiritual leader, the spiritual man, through him you can get much more than the material. නමුත් ආත්මික මනුෂ්‍යනුර ආත්මික මඟ පෙන්වීම තිබෙන මනුෂ්‍යයන් සමග සිටියම ද්‍රව්‍යමය දේට වඩා උතුම් දෙයක් ඔබගේ ජීවිතේ ඔබට ලබා ගන්නට පුළුවන්. So Lot chose the wrong thing. Lot තෝරගත්ත වැරදි දේ. He looked at the greenery. ඔහු බැලුවා ඒ කොළපාට නැත්නම් මේ කොළපාට තිබෙනා උදේ සමභූමිය. And Abraham said, okay, you can have it. Abraham kiwa prashnak na obade ke thora ganta puluwan kiyala. Now look at verse 13. Namu dhatun in pode he saw with his natural eyes, but there was something that he did not see. Again swabhavik aswalin dakka namuth yam deyak ohu dakke na. Verse 13, but the men of Sodom were wicked and sinners before the Lord exceedingly. Namuth sodome manushya vanai dushtava ස්වාමීන් වහන්සේට විරුද්ධව අතිශයෙන් පෞකාරව සිටියෝ. Hallelujah. Hallelujah. This he did not know. මේක ඔහු දැනගෙන සිටියේ නෑ මේ කාලේ. He only saw the prosperity. Oh, beautiful city. Oh, Dubai. Oh, Australia, Canada. You know, beautiful. But he did not see that the people of that land were exceedingly wicked. In fact, God was going to burn that city totally. ඔහු දැක්කේ සඵලත්වයේ විතරක් ඔහුගේ ඇස්සකින් ඔහු දැක්කේ ඒ භූමිය සඵලවත් අරිට ඕස්ට්‍රේලියා කැනඩා වගේ රටවල් ඉතා පෝසත් මේ එවැනි දේ විතරයි දැක්කේ නමුත් ඔහු දැනගෙන සිටින දෙවියන් වහන්සේ මේ ඉන්නව මනුෂ්‍යයන් දුෂ්ට මනුෂ්‍යයන් බව ඔහුට තේරුම් ගැනීමක් තිබෙන්නේ නැහැ. Because with your understanding your perception is limited. ඔබගේ දැනගන්න හැමතිස්සෙම සීමාවක් තිබෙනවා. But with your spirit you can see things beyond the natural. Hallelujah. Hallelujah. Hallelujah. That is why young people, when you are going to marry, when you are looking for your partner, you have to see with the spirit. Hallelujah. Enisa tharunayan oba vivaha wenokota tharunayak lesa oba aathmika lesa balanta awashyai. Don't ask for the photo. Hallelujah. Enisa photo illandepa. You know, people first thing they ask is the photo. පළවෙනිම ආන්නේ ෆොටෝ එක. ෆොටෝ එකේ පොත්ත විතරයි බලන්න. Hallelujah. People are interested in the potta. Hallelujah. ඒ පිටස්තර පෙනුම. නමුත් අභ්‍යන්තරේ ස්වාමින් වහන්සේ දකින්නේ අභ්‍යන්තරේ. Hallelujah. Amen. Amen. Man sees the outside, but God with the spiritual eyes you will see the inside. Hallelujah. Manushya balanne pitassada namu deviyan vanse athulanten aathmika asulin api desa balannawa deviyan vanse. Hallelujah. Hallelujah. The Bible says that Lot was in big trouble. Lot loku amarukota wathuna. Hallelujah. Hallelujah. But after Lot was separated, namuth Lot wenwimen pasuwa, the Bible says, and the Lord spoke to Abraham. Bible e sananana deviyan vanse Abrahamta katha kala. Verse 14, and the Lord said unto Abraham, after that Lot was separated from him, lift up your eyes and look from the place thou art, northwards, southwards, eastward and westwards. Dhatune dahatar Abraham keren Lot venmu pasu swamin vanse Abrahamta katha kota nubege assosawa nuba sitini issane sita uturada dakunada naginahirada basnahira desa balanna. And then he says, every place that you see, I will give you. Hallelujah. මේ බලන්නාවු මුළු දේශේ නුඹට වංශයක් ලෙස සදා කාලෙට දෙන්න මේ කියලා කිව්වා. Hallelujah. Hallelujah. Verse 15, and all the land which thou seest to thee, I will give it, and to thy seed forever. Hallelujah. මුළු දේශේද නුඹේ වංශයටද සදා කාලෙටම දෙන්නම් කියලා ආබ්‍රහම්ට පොරොන්දු වුණා දෙවියන් වහන්සේ. You know, God told, spoke to Abraham after Lot went. Hallelujah. When Lot was separated. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරේ ලොත්ගෙන් වෙන් වූ පසුව. Why did God, you know, sometimes separation is a good thing. Hallelujah. වෙන්වීම සමාට යහපතක් සිදු කරනවා. As long as Lot was there, you know, God could not give that instruction to Abraham. ලොත් සිටින තාක් දෙවියන් වහන්සේට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ ඒ උපදේශ ආබ්‍රහම්ට දෙන්න. So certain separations that God does is for our good. Amen. Deviyan vanse visin karanna wenwim ape eha patada sidu wenawa. So we can say, oh, why did this brother go from the church? Why did he go? You know, and sometimes that separation is so that God will lift us to a higher place. Ayyo ai me sahodara sabhaven giye wenma sitiya namuth api dakinna awashya deviyan vanse me wenwimen apata eha paddayak sa usaswimak. And the Bible says God gave every direction, north, south, east, west. Even the place that Lot chose, God gave Abraham. Hallelujah. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට උතුරුද නැගෙනහිරද බස්නාහිර විතරක් නෙමෙයි ලොත් බලපු ප්‍රදේශය ඒ පැත්තත් දුන්නා ආබ්‍රහම්ට. Hallelujah. Hallelujah. Because Abraham looked with his spiritual eyes. මන්ද ආබ්‍රහම් ආත්මික ඇස්වලින් බැලුවේ. He looked with his spiritual eyes. ඔව් ආත්මික ඇස්වලින් බැලුවේ. And God wrote the will of the world was written to Abraham. එනිසා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලියනු ලැබුණා කැමැති පත්‍රයේ සියලු දේ ආබ්‍රහම්ට සහ ඔහුගේ වංශයට අයිති කියලා සඳහන් කළා. මුළු ලෝකෙම the will of God for all the nation has been given to Abraham and to his seed, that is us. Hallelujah. එනිසා මුළු ලෝකෙම ආබ්‍රහම්ටද වංශයට සදාකාලෙටම දුන්නා දෙවියන් වහන්සේ. So that means the whole world belongs to us now. දැන් මුළු ලෝකෙ අපට අයිති. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Hallelujah. Amen. Amen. Hallelujah. Through Abraham we have inherited the whole world. Hallelujah. Abraham tulinge urume mulu lokema den ape. But we need to be like Abraham, seeing with spiritual eyes. Api Abraham wage viyute aathmika aswalin api dewal desa balanta awashya. This morning, are you seeing like Lot or are you seeing like Abraham? Ada udasana oba Lot wage da balanne naththam Abraham wage da balanne. Hallelujah. Hallelujah. Ask the next person, are you looking like Lot? Are you seeing like Lot or are you seeing like Abraham? ඔබ අනිත් එක්කෙනාට හැරලා කියන ඔබ ලොත් වගේද බලන්නේ ආබ්‍රහම් වගේද බලන්නේ කියලා. Hallelujah. Hallelujah. Hallelujah. Amen. Amen. Amen. Amen. And then we go to Genesis chapter 19. අපි උපපති දානමෙනි පරිච්ඡේදය. And we see there God was going to send fire to Sodom and Gomorrah. උන්වහන්සේ තීරණ ගත්ත සොදොම් සහ ගොමෝරා ගින්නෙන් විනාශ කරන්න. The people were so wicked. මනුෂ්‍යයන් ඉතාමත්ම දුෂ්ටව සිටියා. You know, homosexuality started here in this Sodom. It is still called in English it's called sodomy. Sodom නැත්නම් ඉංග්‍රීසියෙන් sodomy කියලා මේ ප්‍රදේශයේ තමයි සමලිංගිකත්වයේ පටන් ගත්තේ ආරම්භ කළේ. Today many places in the world are becoming like Sodom. Sodom වගේ බොහෝ ස්ථාන අද ලෝකයේ තිබෙනවා. And the fire of God is going to come. දෙවියන් වහන්සේගේ ගින්නෙන් යනවා. And the Bible says that God sent angels to warn Lot and his family because of Abraham. දෙවියන් වහන්සේ දේව දූතයන් ළමා යුවා සොදොම් නගරයට ආබ්‍රහම් නිසා ලොත්ගේ භාර්යාවන්ට උපදෙස් දෙන්න මේ දේ උන්වහන්සේ කරන්න තීරණය කළ තිබෙනවා කියලා. See the kindness and the mercy of God. Even after Lot went, God still, because of Abraham, helps Lot. Actually, once he rescues Lot from Lot's family from a big calamity. නමුත් අපි දකිනවා වෙන් වෙලත් දෙවියන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේගේ අනුකම්පාව ආදරය අපි දකිනවා ආබ්‍රාම් නිසා දෙවියන් වහන්සේ මැදහත් වෙලා ආබ්‍රාම්ගේ ඒ පවුල ගලවන්ට උන්වහන්සේ කරුණාව දක්නවා විතරක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා පදේ අපි දකිනවා මෙවැනි ආකාරයක උන්වහන්සේ ගැලෙව්වා කියලා because Abraham was a friend of God hallelujah ආබ්‍රාම් දෙවියන් වහන්සේගේ මිත්‍රයා hey I like that he was a friend of God මම ඒකට කැමති දෙවියන් වහන්සේගේ මිත්‍රයා I want to be the friend of God මම කැමති devyan mansage mitraya vent hallelujah hallelujah doesn't matter if I don't have many friends if I have God as my friend wow mata bo yaluwa mitran sitiye netath kamak na mamuth mama devyan mansage mitraya nam hallelujah hallelujah abraham was a friend of God abraham devyan mansage mitraya the bible says abraham was the friend of God bible is sanangana abraham devyan mansage mitraya oh what a title what a introduction eka honda handinimak God says a friend will not do anything without sharing with his friend. A good friend will not share what he is going to do without sharing with his friend. honda mitrek oge hondama miturata kisi deyak karanne issalla beda ganne nathuwa kisi deyak karanne na so God said to Abraham do you know what something I'm going to destroy Sodom and Gomorrah dannada Abraham ekada deyak karanne na me Sodom saha Gomorrah ma vinasha karanta yana he told only Abraham because Abraham was a friend Abraham ta vithara kiwe manada Abraham mitura nisa we tell our friend to everything that we do api samata ape friend to okkoma kiyana and then Abraham said no don't do that because Lot is there his family please have mercy and there was a big negotiation Abraham ko nana meka karanne pa kiyala debasak thibuna manda Abraham e Paulota aadare karu ultimately they negotiated to some extent I think 8 people if you forgive 8 people I will not destroy namo devyan vansa giyam debesak thibila thirne ekatama 8 denek hitiyot vinasha karanne na kiyala but the problem was even Lot's children those who were married they said what nonsense when the angel came and said we are going to destroy come out what not this wonderful city oh this the twin towers These skyscrapers, how can anybody destroy it? මේ දේවදූතයන් ඇවිල්ලා ලොට්ගේ භාර්යාව නැත්නම් දරුවන්ට සනාන් කරනකොට මේ සොදම් විනාශ කරන්න යනවා කියලා මේක පුළුවන්ද මේ දේ වෙන්න මේ වගේ ලස්සන අලංකාර උස බිල්ඩින් තිබෙන්නා වූ මේ වගේ ආකාශයේ උසට බිල්ඩින් තියන්නා වූ මේ වගේ දේවල් විනාශ කරන්න යනවද? We will hold on to our green card. Hallelujah. නමුත් අපේ green card එක අපි අල්ලගෙන ඉන්න යනවා. We are not going to leave. අපි ඉවත් වෙන්න යන්නේ නැහැ. But the Bible said the judgment was so near and finally went to Lot's house and there was two daughters Mr. and Mrs. Lot. God said come on quickly out because the fire is going to come. නමුත් දෙවියන් වහන්සේගේ විනිශ්චය තිබ්බා අවසානයේදී කියලා ලොට්ගේ භාර්යාව දරුවෝ දෙදෙනා අරගෙන පිටත් වෙලියට එනවා ආබ්‍රාම්. And Lot's wife was there. Lot's wife was very materialistic by then. ලොට්ගේ භාර්යාව මේ කාලේ වෙනකොට මේ මෙටලිස්ටික් මෙන් ආවියම was having gold and everything but තරංග තිබුණා the angel came when she just got up from bed දේවදූතයා ආවා මේ ලොට් දැන් මේ යහනෙන් ඇඳෙන් නැගිටම no facial no jewelry රත්තරන් තිබුණේ නැහැ මේකප් එක දාලා තිබ්බේ නැහැ But the angel said, "Come on, come on, quickly, out!" They do that. Come on, one minute, enna kela. He said, "No, she was like the first lady by then. Hallelujah." Hey, evela palaveni me. Janadhipati Aryavagi. Aryavagi. Hallelujah. Hallelujah. Sometimes when our husbands are so blessed and rich, the wife thinks I have to be like the first lady. Banda. භාර්යාව ස්වාම පුරුෂයන් පෝසත්ව ඉන්නකොට භාර්යාවගේ අදහස් සීන මමත් හරියට පළවෙනි ආර්යාව වගේ ඉන්න ඕනේ කියලා ලස්සනට ඇඳගෙන මේකප් දා ගන්නවා that nothing wrong in being dressed well නෑ කිසිම වැරද්දක් නෑ හොඳට පෙනී සිටීම but she couldn't believe oh I can't believe it මම විශ්වාස කරන්න බෑ I have never gone out without jewelry මම කවදා රත්න හඳින් නැතුව ගිහිල්ල නෑ I need some time මට වෙලාව දෙන්න quick come on ඉක්මනට don't look back kiwa pitipass balanne pa kiyala don't look back pitipassu balanne pa if you look back oba pitipassa baluwoth you turn into a pillar of salt oba lunu kanuwakata pat wenawa And she came and then she goes, I can't be. She thought, let me look one more time. You know, maybe there is one opportunity to get at least some powder. ඇයි දැන් පළවෙනි වතාවට රත්තරන් මුකුත් දාන්න නැතුව දුවනවා නමුත් ඇය හිතුවා එක වෙලාවක් හරි මම හැරලා බැලුවොත් ගිහලා පවුඩර් ටිකක් අරගෙන ගන්න පුළුවන් කියලා. මගේ මේකප් පෙට්ටියයි ජුවෙලරි පෙට්ටිය අරන් ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. And she looked back. ඇය බැලුවා පිටිපස්ස. Oh. හිතාමත්ම The Bible says she turned into a pillar of salt. Bible එකේ කියන ලුණු කණුවක් බවට පත් වුණා කියලා. Oh. Terrible. හිතාමත්ම ඡේදනායක දෙයක්. And the Bible says that She turned into a pillar of salt. Bible ekina aya lunu kanuwak bawata patthuna. Because she looked back. Aya pitipassa balapunisa. She looked back at what God said, don't look back. Deviyan wanse kiwa balannepa e kiwa deeta viruddhawa aya weda kara. Hallelujah. Hallelujah. You know, we must not look back at what we have already done. Pitipassa balannepa e karala thibena de. You know, sometimes we might give a big offering in the church. අපි සම්මාදම ලොකු සම්මාදමක් ගේන්න පුළුවන් සභාවට නැත්නම් you know we feel like god wanted me to give good and we give that after that when we go home we feel අපරාදේනේ දුන්නේ you know I was in a hurry to give that offering සමහර ඔබේ ලොකු සම්මාදම දුන්නා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔබට හැඟීමක් තියෙනවා අපරාදේ මම මේ වගේ කාරණාවක් ඇයි oh your husband and wife will say you know why did you give that money නැත්නම් භාර්යාව සම්පාර්ශක ඇයි ඔබ මේ මුදල් දුන්නේ Yeah, and you are regretting and sometimes you might even come to the church and say pastor I made a mistake I want my money back samada oba navada sabhavata ewilla kiyana pastor poddak samana podi waradimak una ganna pulanda kiyala eka I mean it has never happened in that church, but you know I remember long time ago those who know been in the history of the church there was a man who came one time with four receipts those days we used to give receipts when people give tithes he brought those four receipts and said You know I want my money back. අපේ සභාවේ ඉතිහාසයේ සභාවේ එක මිනිහෙක් හිටියා. ඔහු සම්මාදන් දාන්න ඉස්සලා අපි රෙසිට් පත් උඩ බෙදුවා. දවසක් ඔහු රෙසිට් පත් හතර අරගෙන ඇවිල්ලා කිව්වා මේ රෙසිට් පත්තරේ හතරේ තිබෙන ඔහු සල්ලි මුදල් මට නැවත ගන්න පුළුවන්ද කියලා. I don't know what happened. I'm sure we gave it back to him. But I can't even remember what happened. But you know there is a principle. You know when you bring something to God, let's say your offering or yourself your ministry your serving you know that is sanctified to the lord what is brought to the altar is sanctified oba deviyan wahansade yam deyak genakota oba therum gata yutu de thamai mudal wenna pulan obage seve wenna pulan talentu wenna pulan deemana wenna pulan mataka thaba gata yutu de thamai deviyan wahansage aalayapaya e oba thabanna ude pavitha karana god not only sanctifies that he will bless you pavitha karana vitarak neme oba aashirwada karai And then that belongs to God. ඒක දෙවියන් වහන්සේට ආйти. And if you touch that even in your thinking in your thought if you think oh I should have not done that you know that blessing turns into a curse. ඔබට ගත්තේ නැති වුණත් සිතුවිල්ලෙන් ඔබ මේක සිතුවත් ඒක සාපයකට පෙරලා ඉන්න පුළුවන්. You remember our friend Judas? Judas ඔබට මතකද? When that woman who loved Jesus so much broke that expensive alabaster a bottle he was thinking why is this woman you know giving this to Jesus it was better if he sold that and gave it to the poor ඔබට මතකයි right idea ඔබට මතකයි ජූදස් නැත්නම් ඒ ජූදස් ක කතන්දරේ ඒ පොසත් යවුවනේ ඇවිල්ලා ඒ සුවඳ විලුන් ඒ ඇවිල්ලා ඒ බෝතලේ කඩලා උන්වහන්සේගේ පාද පීදනකොට පිසදමකට ජූදස් කිව්වා මේක වඩා හොඳයි ඔබ මේ දේ නොකර මේක විකුණලා දුප්පතුන්ට මේ මුදල් දුන්නා නම් කියලා and the bible says that You know, Judas did not say that because he loved the poor people. Judas meka kiwe duppathayata o prema karana nisa neve. Because he was greedy for money. Oh, kadarawa sitiya mudal walta. He was greedy for money. Mudal walta kadarawa sitiya. And he was helping himself. Oh, outa mudaw karamin sitiya. You know, through my many years of in the church, I've seen this happen over again. Mage jeevitha addakima sebe thula sabhave meweni dewal man dakala thibenawa. I don't want to dwell on those stories. Mama ewa gena mata awashya naha me kathandara kiyala. But I want to tell you that you know, it is so important that once you give God something, you know, believe that God has blessed it and you are blessed by giving to God. Oba yam deyak dunna oba vishwasa karanna ona eka aashirwada labala thiyena deviyan wanse obata harila aashirwada karana bawa God gave his only begotten son. Deviyan wanse tamange ekama putraya dunna. What can we give to match God's giving? You know, some people serve the Lord after that, say, what's the point in serving God? It's very dangerous. Don't do it. You know, there are some things in life we can say, okay, you do it and you see. සමාරක් දේවල් තිබෙන ජීවිතේ කරලා බලන්න පුළුවන් මොනවාද වෙන්නේ කියලා. In this one I don't want even tell you do it and see what happens. මේකෙනම් කියන්න බෑ ඔබ යම් දෙයක් කරලා බලන්න කියලා කියන්න බෑ. Because there's only one way, no reverse gear. මන්ද ඒකේ one way තිබෙන නිසා reverse gear එක විතරයි තියෙන්නේ. You operate in that realm, there's no turning back. ඔබ ඒ තලයේ ක්‍රියාත්මක වෙනකොට නැවත ඉදිරියට එන්න බෑ ඔබ පස්සට බලන්න යන්නේ. Hallelujah. Hallelujah. When you give God, let's do it joyfully. අපි දෙවියන් වහන්සේ දෙන ප්‍රීතිමත්ව දෙවියන් වහන්සේට අපි දෙමු. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. We're going to take a break now. අපි දැන් විවේක කාලයක් ගන්නවා. Have you received from Esau and Lot? ආසගෙන් නා ලොත්ගෙන් අපි යම් දේවල් ඉගෙන ගත්තා. And we learned also from Abraham. ආබ්‍රහම්ගෙන් ඉගෙන ගත්තා. Amen. Amen. And we learn these things so that our lives will be in a higher realm. අපි මේවා ඉගෙන ගන්න අපේ ජීවිතයේ උසස් තලයක පවතින පිණිස. Spirit first. Hallelujah. පළවෙනි ආත්මය. Amen. Amen. Hallelujah. Hallelujah. Spirit first. Tell the next person. ආත්මය පළවෙනි. Hallelujah. Hallelujah. Our trust is in God. අපේ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරේ. Our trust is not in money. මුදල් වල නෙවෙයි අපේ විශ්වාසය. Our trust is not in people. විශ්වාසය මනුෂ්‍යයන් කෙරේ නෙවෙයි. Our God is trustworthy. ape deviyan wanse viswasa kala hakida shall we rise to our feet api negative api inna wisthane shall we pray in tongues a little bit so that what we heard now will go into us api cheka velawak api anne bhashawen katha karamu 2-3 minutes sila ma shandala la ma reba shandala la